රයිල් වික්‍රමසිංහ මහත්තයා අරක අස්සම් කළා මේක අස්සම් කළා ඔන්න දෙන්න යනවා කියලා කෑ ගහන්න පටන් අරන් තියෙනවා. රජෙන් කියලා තියෙනවා දීපා ගිවුස් මා අස්සම් කළා නෑ, සාකච්ඡා කිරීම සඳහා ඉඩකඩ තියාගෙන තමයි තියෙන්නේ කියලා. දැන් අපි දන්න තරමින් රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ අස්සම් ඕම ගන්න බෑ, ඇඟෙන් ඇටයක් ගියා වගේ තමයි අස්සම් කරන්නේ. කැබිනට් එකේ ඉන්න අනිකුත් අයත් එක්ක විශේෂම අනිත් පක්ෂ ඒගොල්ලන් එක්ක ගත්තයක් ඇතුව තමයි කරන දෙයක් තියෙන්නේ. දැන් දීපා ගිවුස් මා ඉස්සෙල්ලත් අස්සම් කරන්න හදුවා. ඒකෙදි ඉන්දියාවට වැඩි වාසියක් වෙනවා අපේ උපාධිධාරීන්ට රස්සාවල් නැති වුණා කතාවල් තිබුණ නිසා. අපි උද්ඝෝෂණය කළා මැදිහත් වුණා. ඒ කාලේ අපි කිව්වා මේක සාර්ථක නැමදි ඉන්දියාව විතරක් නෙමෙයි සාක් කලාපේම අපි ඔක්කොම ඒකාබද්ධ ආර්ථික ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි හොඳ.